بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් الرحمن علم القرآن خلق الإنسان علمه البيان الشمس والقمر بحسبان والنجم والشجر يسجدان والسماء رفعها ووضع الميزان ألا تطغوا في الميزان وأقيموا الوزن بالقسط ولا تخسروا الميزان والأرض وضعها للأنام فيها فاكهة والنخل ذات الأكمام والحب ذو العصف والريحان فبأي آلاء ربكما تكذبان الرحمن අපරිමිත දයාන්විතයා ඔහු මෙම කුර්ආනය ඉගෙන ඌයේය මිනිසා නිර්මාණය කළේය ඔහුට කතා කිරීමට ඉගෙන ඌයේය හිරුත් සඳුත් එක්තරා න්‍යායකට බැඳී සිටිති තවද තරු සහ ගස් යන දෙක ඔහුට සුජුද් කරති. ඔහු අහස් ඉහළට නැන්විය. තවද සමතුලනය ඇති කළේය. නුඹලා සමබරතාවය අවුල් නොකරනු පිණිස. එනිසා තුලාව සාධාරණ ලෙස ඉටු කරව. තවද තුලනය අඩු නොකරව. ඔහු සකල ප්‍රාණීන් සඳහා මහ පොළව පිහිටුවිය. එහි පළතුරුද කොපු තුල ගෙඩි සහිත ඉඳිගස්ද ඇත. එහි පොතු සහිත ධාන්‍යද සුවඳ පැලෑටිද ඇත. එහෙයින් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ඛලකල් ඉන්සාන මින් සල්සාලින් කල් ෆඛාර් وخلق الجان من مارج من نار فبأي آلاء ربكما تكذبان رب المشرقين ورب المغربين فبأي آلاء ربكما تكذبان مرج البحرين يلتقيان بينهما برزخ لا يبغيان فبأي آلاء ربكما تكذبان يخرج منهما اللؤلؤ والمرجان فبأي آلاء ربكما تكذبان وله الجوار المنشآت في البحر كالأعلام فبأي آلاء ربكما تكذبان වලන් මෙන් හඬ නගන වියලි කිරිමැටියෙන් ඔහු මිනිසා මැව්වේය. තවද ගිනි දැල්ලෙන් ජින්නුන් එනම් අග්නි භූතයන් මැව්වේය. එහෙයින් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ඔහු නැගෙනහිර දෙකෙහි හා බස්නාහිර දෙකෙහි පරමාධිපතිය. එහෙයින් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ඔහු දෙමුහුදද එකිනෙකට යාවෙන්නට සැලැස්විය. ඒ දෙක අතර ඒ දෙක ඉක්මවා නොයන බාධකයකි. එහෙයින් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ඒ දෙක අතුරින් මුතු සහ ගල්පර මතුවේයි. එහෙයින් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. මොහු දෙහි ඉහළට කඳුමෙන් පැන නගින නෞකාවන් ඔහු සතුය. එහෙයින් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ? كُلُّ مَنْ عَلَيْهَا فَانٍ وَيَبْقَى وَجْهُ رَبِّكَ ذُو الْجَلَالِ وَالْإِكْرَامِ فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ يَسْأَلُهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ كُلَّ يَوْمٍ هُوَ فِي شَأْنٍ فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ එහි එනම් මහ පොළොවේහි පවතින සියල්ල විනාශ වෙයි. තේජාන්විත සහ කෞරවාන්විත නුඹගේ පරමාධිපති පමණක් සදහටම නොනැසී සිටි. එහෙන් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ? අහස්හි සහ මහ පොළොවේහි සිටින සෑම කෙනෙකුම සිය අවශ්‍යතා සඳහා ඔහුට ආයාචනා කරති. තවද සෑම දිනකම ඔහු විභූතිමත් කාර්යයක යෙදී සිටින්නේය. එහෙන් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ? سنفرغ لكم أيها الثقلان فبأي آلاء ربكما تكذبان يا معشر الجن والإنس إن استطعتم أن تنفذوا من أقطار السماوات والأرض فانفذوا لا تنفذون إلا بسلطان فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِّن نَّارٍ وَنُحَاسٌ فَلَا تَنتَصِرَانِ فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ පොළවට බර වූ ජින්හා මිනිසුන් යන දෙවර්ගයේනි නුබලා දෙවර්ගය වග උත්තර කීම සඳහා කැඳවීමට අපි ඉක්මනින්ම සූදානම් වන්නෙමු. එහෙන් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ? ජින්හා මිනිස් සමූහයනි, අහස් සහ මහ පොළොවේ සීමාවලින් පලා යෑමට නුබලාට හැකියාව තිබේ නම් පලා යව්. මහා බලයකින් මිස නුඹලාට පලායා නොහැකිය. එහෙයින් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ? නුඹලා පලා යෑමට තැත් කළහොත් නුඹලාට දරා සිටිය නොහැකි ගිනි ජාලයක් සහ තුමාරයක් නුඹලා මත එවනු ලබන්නේය. එවිට නුඹලා දෙවර්ගයටම මිදීමක් නැත. එහෙයින් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ? فَإِذًا شَقَّتِ السَّمَاءُ فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ فَيَوْمَئِذٍ لَّا يُسْأَلُ عَن ذَنبِهِ إِنسٌ وَلَا جَانٌّ فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ هَذِهِ جَهَنَّمُ الَّتِي يُكَذِّبُ بِهَا الْمُجْرِمُونَ يطوفون بينها وبين حميم آن فبأي آلاء ربكما تكذبان පසුව අහස පුපුරා රතු සමක් මෙන් රතු පැහැවෙන විට කෙසේ වේවිද? එහෙන් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. එදින තම පාපයන් ගැන මිනිසුන් හෝ ජින්නුන්ගෙන් අසනු නොලබන්නේය. එහෙයින් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ දැයි එවිට බලනු ලැබේ. එවිට වැරදිකරුවෝ ඔවුන්ගේ සලකුණු වලින් හඳුනාගනු ලබති. එවිට ඔවුන්ගේ නලල් කෙසින් සහ දෙපයින් අල්ලාගෙන ඇදගෙන එනු ලබති. එහෙයින් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. වැරදි කරුවන් ප්‍රතික්ෂේප කරන නිරය මෙය වේ යයි එවිට ඔවුන්ට කියනු ලැබේ. ඔවුන් එය එනම් නිරය අතර හා නිම් නැති උනුදිය අතර සැරිසරන්නෝය. එහෙයින් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِ جَنَّتَانِ فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ذَوَاتَا أَفْنَانٍ فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ فيهما عينان تجريان فبأي آلاء ربكما تكذبان فيهما من كل فاكهة زوجان فبأي آلاء ربكما تكذبان متكئين على فرش بطائنها من استبرق وجنى الجنتين دان فبأي آلاء ربكما تكذبان තවද පරමාධිපතිගේ සන්නිධානයේ පෙනී සිටීමට බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත. එහෙයින් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවති. එහෙයින් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ඒ දෙකෙහි දිය ගලා වසින උල්පත් දෙකකි. එහෙයින් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ඒ දෙකෙහි සෑම පළතුරකම දෙවර්ගය බැගින් ඇත. එහෙයින් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ස්වර්ගයේ වාසය කරන්නෝ ඝන සේද වාටියෙන් යුත් බුමුතුරු වල ගිමන් හරිති. එම උයන් දෙකේ පළ බර අතු අත ළඟය. එහෙයින් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. فيهن قاصرات الطرف لم يطمثهن إنس قبلهم ولا جان فبأي آلاء ربكما تكذبان كأنهن الياقوت والمرجان فبأي آلاء ربكما تكذبان එහි විලිබර බැලුම් හෙළන වනිතාවෝ වෙති. මිනිසු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ. එහෙයින් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. ඔව්හු රක්ත මාණික්‍ය හා මුතුබඳුය. එහෙයින් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. هل جزاء الإحسان إلا الإحسان فبأي آلاء ربكما تكذبان ومن دونهما جنتان فبأي آلاء ربكما تكذبان مُدْهَامَّتَانِ فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ فِيهِمَا فَاكِهَةٌ وَنَخْلٌ وَرُمَّانٌ فبأي آلاء ربكما تكذبان හොඳට හොඳක් මිස ඵල විපාකයක් ඇද්ද? එහෙයින් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ? තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි. එහෙයින් ජින්හා මිනිසුන් වන නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ? ඒ දෙක තද කොළ පාටින් යුක්තය. එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ? ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි. එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ? ඒ දෙක තුල පළතුරු රටඉඳි සහ දෙලුම්ද ඇත. එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ? فيهن خيرات حسان فبأي آلاء ربكما تكذبان حور مقصورات في الخيام فبأي آلاء ربكما تكذبان لم يطمثهن إنس قبلهم ولا جان فبأي آلاء ربكما تكذبان متكئين على رفرف خضر وعبقري حسان فبأي آلاء ربكما تكذبان تبارك اسم ربك ذي الجلال والإكرام إهي පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති. එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ? කූඩාරම්වල රැකවරණය ලද හුරුල් ඊන් එනම් මියුලැසියන් සිටිති. එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ? ස්වර්ගවාසී වූ ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත. එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ? ඔවුහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමු තුරුණු මත වැතිරී සිටිති. එහෙයින් ජින්හා මිනිසුන් වන නුබලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයද නුබලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ? තේජාන්විත සහ ගෞරවාන්විත නුබගේ පරමාධිපතිගේ නාමය අතිශ්‍රේෂ්ඨය.